වූ ගැනීම, දැඩිද ගැනීම. ඇලීමයි කියනු ලබන දැඩි ගැනීම කාම උපාදාන. එහෙමයි තේරුම් ගන්නට පිළිවෙත. ධර්ම වශයෙන් නම් ලෝභයම තමයි. දැන් මේක අප තේරුම්ගෙන තිබෙනවානේ. ලෝභයයි කියන විදිහ ලෝභයේ තරාතිරම් තිබෙනවා. තරාතිරම් කියන්නේ එහි ප්‍රබල දුබලකම් තිබෙනවානේ. ඇතැම් ලෝභයක් බොහොම සුළු එකක්. කුඩා ලෝභයක්. දැන් කෙනෙකුට කියෙත හැකි සමහර ආහාර පාන පිළිබඳව වුවත් යම්කිසි ආහාරයක් ගැන කතාවක් ඇති වුණොත් කෙනෙක් කියන්නට බැරි නෑ මම ඒ කෑමට ආපයි. සමහර විටක ඒ ආපයි කියපු එක ඒක පස්සේම දුවගෙන යන එය නැතිවම බැරි විදිහේ දෙයක් වශයෙන් කරන ආසාවක් නෙවෙයි. බුදු ඒ කෑමට තමා කැමති. ඒකට තමා ප්‍රිය කරනවා. ඒ නිසා තමයි ඒ ආහාරයේ ඇලෙන බවක් තිබෙනවා. නමුත් ඒක දැඩිව ඇලීමක් නෙවෙයි. සමහර විටක කෙනෙකුට ඇතිවන්නට පුළුවන් ඒ ආහාරයේ පිළිබඳව දැඩි ඇලීමක්. ඒක නැතිවම බැරි විදිහේ ඇලීමක්. ඒකයි අර කලින් කී ඒ ආහාරය පිළිබඳව තිබෙන ආශාවයි ආශාවයෙන් නම් එකක් වුණාට එයි තිබෙන සත්ව වශයෙන් කලකම විට සමානම එන්පා තමයි තම ඇතැම් විටක අපිට කතා කරන්නට වන් ආහාරයේ කිජුකම කියන්නේ ආහාර ගේධය කියන්නේ ආහාර ගේධය ගේධය කියන එක දැඩි ආපාව බරවත් කතල ආපා ඒක සිටින් ඒ තරම් මේසියෙන් අත්හර ගන්නට පුළුවන් ආසාවක් නෙවෙයි. සමහර විට මැරෙන වෙලාවේදී ඒ ආසාව මතුවලා එන්නට බැරි නෑ. අසුවල් දෙක කන්න බැරි වුණයි. එහෙම ආසාවට නැගෙන්නට බැරි නෑ. අන්න ඒ විදිහේ ආසාවන් කාටවත් හොඳ නෑ නේ. සාමාන්‍යයෙන් කලකන විට ප්‍රසජ්ජන සංකාමය ආසා කියන ලෝභයත් ඒ වගේම විරුද්ධ වන ද්වේෂයත් කියන මේ දෙකට වරින් වර වැටෙන සංකාමය. ඇතැම් විටක ලෝභය ඇතැම් විටක ද්වේෂය. ඒව ඇතිවන්න. එහෙම ඇතිවෙතත් ඒ ලෝභයයි ඒ ද්වේෂයයි හැම විටම බොහොම බරපතල ආකාරයෙන්ම ඇති වෙනවා නෙවෙයි. එහෙම ඇති වෙනවත් නෙවෙයි. ධර්ම වශයෙන් කලකන විට නම් ලෝභයයි ද්වේෂයයි තමයි. ඒ ඇති වෙන ද්වේෂය කෙනෙකු මරන්නට, කෙනෙකුට ගහන්නට, කෙනෙකුට බනින්නට තරම් සේ ඇතිවන්නා වූ ද්වේෂය එහෙම විතරම කෙනෙකුට ඇතිවන්නේ නැහැ. බොහෝ දෙනෙකුට එහෙම ඇතිවන්නේ නැහැ. නමුත් ද්වේෂය ඇති වෙනවා. යම් යම් කරුණක් ඉදිරිපත් වුණා තමන් නොකමැති දෙයක් ඒ නොකමැති අරමුණෙහි පැන නගිනවා. නොකමැත්ත ඒ නොකමැත්ත වශයෙන් උපදින්නේ කුමක්ද? ද්වේෂය. ද්වේෂය. ඒකේ තරහ පිරමිති වෙනවා. ඒක බොහෝම සත්ව වශයෙන් කලකන විට දුර්වල ද්වේෂය. ඊට ප්‍රබලව පැනනගිනවා එක. සමහර විටක මුලදී මේ ඊතරම් බලවත්ව ඇති මුළු ද්වේෂය සමහර විටක ඒ කාරණය පිළිබඳව නැවත නැවත හිතන්නට කල්පනා කරන්නට කලකන්නට ගියාම මේ ඒ ද්වේෂය බරපතල. එනිසා දැන් සමහර කෙනෙක් ද්වේෂයක් හටගත්තව ඒ හටගත්ත ද්වේෂය ඇති වෙලා නැති වෙන්නට ඉඩ හරින්නේ නැතුව නැවත නැවතත් ඒ ද්වේෂයම උපදවා ගන්නට ගියාම සමහර විටක මුළු දවසම ඒ ද්වේෂයටම ගත වෙනවා. මුළු දවසම ගත වෙනවා ද්වේෂයට. ඉවරයක් නැහැ කතාව. හොර තෝන්සියක් නැතුව කතා කරනවා කියන්නේ ද්වේෂය දිගටම ගෙන යනවා. එහෙම අවස්ථාවක්. ලෝභය පිළිබඳව ඉඳෙනවා එහෙම අවස්ථාවක්. ඉතින් ඒකටයි කියන්නේ මේ අවදිව සිටින බව ඇති කරගන්න. අවදිව සිටින බව හිතන්නේ සිහියෙන් යුතුව සිටින බව. ඒක ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ධර්ම තමන්ගේ සංකාමී උපදිනවා. ඒ මොකද එහෙම උපදින්නේ? ඒ ඉපදිය හැකි ශක්තිය අප තුළ අප්‍රහීනයි. අපි නැති කරලා නැහැ. ඒ ලෝභය උපදින්නට හැකි බව අපට තිබෙනවා. ඒ නිසා ඒ ලෝභය කවරාකාරයකින් හෝ ඇතිවන්නට හැකි ශක්තියක් තිබෙනවා. ධර්ම වශයෙන් ලෝභය නම් ඒ ලෝභයේ ලේශ මාත්‍ර වූ ශක්ති විශේෂයක් අත්තරය නැත්නම් විශේෂයෙන්ම මොන මාර්ගයෙන්ද ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයෙන් එය ලේශ මාත්‍රයක්වත් නැති කරලා අත්තරලක් තුනී කරලන ඒ ගොරෝසුකම් නැති කරලා එහෙම කෙනෙකුට ලෝභය ඇති වෙනවා පමණක් නෙවෙයි ඒක අන්තිම උපස්ථානයට වුවද නැග යන්නට පුළුවන් ලෝභයක් වන්නටත් ඉඩ තිබෙනවා. ඒක මේ ප්‍රත්‍යඥාන තත්වය ගැන කියන්නේ මේ කියන ලද කාම උපාදාන, විච්ඡේ උපාදාන, සීලබ්බත උපාදාන, අත්තබාද උපාදාන කියන මේ හතරම පවත්නේ කවර සංකාමයක යාසුත් ඒ ප්‍රත්‍යඥාන සංකාමී ප්‍රත්‍යඥාතයි මේ හතරම තිබෙන්නේ. කාම උපාදානය, විච්ඡි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තබාද උපාදානය. ලෝභ විච්ඡි දෙක. ලෝභ විච්ඡි දෙක. මේ හතර අවිද්‍යාවේ කාම උපාදානය අභිජ්ජාති ලෝභ වශයෙන් වෙනසක් නැහැ. අභිජ්ජා කියන දැන් අභිජ්ජාව එක අවස්ථාවලදී දක්වනවා. අභිජ්ජා අකුසල කර්මපත 10 පිළිබඳව කතා කරපු විට මනක් කර්ම අකුසල මනක් කර්ම තුنين එකක් තමයි අභිජ්ජා. එතන අභිජ්ජා කියන්නේ අවිද්‍යා විතම ලෝභෝ කියලා දැක්වූ ඒ ලෝභය. සාමාන්‍ය ලෝභය ගැන මෙලෙයි එතන අවිද්‍යා විතම ලෝභය කියන්නේ නරකම ලෝභය. ඒ මක්කිපාද එහෙම කියන්නේ තමන් සංකේත දෙයට වුණත් ආසා කිරීම ලෝභය. තමන් සංකේත දෙය. නමුත් අනුන් සංකේත දෙය තමන්ට වේලා කියා ඒ ලෝභයෙන් කලකනවා නම් හිතනවා නම් ඒක අභිජ්ජාව. අනුන්ගේ දෙයට වුණත් ආසාවක් තිබෙන්නට පුළුවන්. يعني යා අපි ගන්න තමන්ගේ රූප සම්පත්තිය ගැන කෙනෙක් ආසා කරනවා. තවත් කෙනෙකුගේ රූප සම්පත්තියක් ගැන ආසාව ඇතිවන්නට පුළුවන්. ලෝභය උපදින්නට පුළුවන්. ලෝභය කියන්නේ ඒක ප්‍රියයි මනාපයි කියා ඒ නිසා ඇලෙන ගැතිය. ඇලෙන ස්වභාව. එහෙම ඇතිවන්නත් පුළුවන්. නමුත් ඒ ඇතිවන ලෝභය, ඒ යමකගේ රූපය කෙරෙහි ඇතිවන්නා වූ ලෝභය ඒ කතාවේදී නැත්නම් කර්මපත කතාවේදී අවිද්‍යා යම් වෙන්නේ දැක්කී ඒ අවිද්‍යාවට අන්තර්ගත වන්නේ නැහැ, ඇතුළත් කරන්නේ නැහැ. ඒ රූප සම්පත්තියෙන් යුක්ත ජනතා හෝ ජනතිය වෙනත් කෙනෙකු අයත් නම් ඒ තැනැත්තා මට වේවා මත් කියලා තමා පැත්තට නම්වා ගැනීම හරවා ගැනීමට ඇතිවන්නා වූ ආශාව තමයි එතන අභිජ්ජා. ඒකයි ඒකට විතම ලෝකෝ. එතන විතම ලෝකෝ. ඒ හැමතැනදීම අභිජ්ජා කියන විට වැඩි වශයෙන් ගන්නට තිබෙන්නේ ඒ තේරුම. ඒ ධර්ම වශයෙන් ගන්නවා නම් අභිජ්ජාව ධර්මයක් වශයෙන් පෙන්වන්නේ තියෙන්නේ ඒ ධර්මයේ කුමක්ද ලෝභය. ඒ ලෝභයේ ඒ ඒක ලෝභය කියන ඒ ධර්මය ඇතියට ලෝභය කියලා වෙන් කරන්නේ ඇයි එයි තමයි සිදෙන්නේ ඇලෙන ගතිය ඇලෙන ස්වභාවය යම් ධර්මයක ඇලෙන ස්වභාවය වේද නැත්නම් ඇලෙන ස්වභාවයේ කියන්නේ යම් ධර්මයකට නම් ඒ තමයි ලෝභය ඉතින් ඒ ලෝභය ඇලෙන ආකාර ඒ ඇලීමට අරමුණු වෙන ධර්ම වෙනස් වෙන්නද ඒ වෙනස් වෙන ධර්මයන්ගේ අනුව ඒ ලෝභය පිළිබඳව කියන්නට වෙනවා මේ ලෝභයයි මේ අභිජ්ජාව එහෙම කියන්නේ යමක් පිළිබඳව ඇති වෙන ලෝභය ලෝභ නමුත් ඒ අන්‍ය කෙනෙකුන්ට අයබ්බයක් තමන්ට වේවා කියන ඒක අචේතනික සචේතනික අචේතනික කියන්නේ මේ සිත්පිට නැති වස්තුවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සිත්පිට ඇති සත්වේ කෙනෙක් වෙන්නට පුළුවන්. ඒක මිනිසුන් ගැන පමණක් නෙවෙයි. අපි ගන්නු කාටවත් අයිති හරකේ කෙලියෙක් කියන්නේ. බොම මේ සාමාන්‍ය එළියක් හරකෙක් වගේ නෙවෙයි. විගත් පින්නේ ඇති ජව සම්පන්න කෙනෙකුට හිතුනොත් මට ලැබෙනවා නම් මං අයත් කරගන්නවා කියලා ඒ සතා සමන්ත වේවා ඒක අභිජ්ජාව සතාගේ තිබෙන රූපත්වය ආදී ගැන කලකා ලෝභයක් සිදු ලෝභයක් උපදිනවා නම් ඒක ලෝභ නමුත් මට වේවා ඒක අභිජ්ජාව. එතකොට මෙතන අභිජ්ජා කායගන්තේ කියලා කියන්නේ මෙතන ගන්නට තිබෙන්නේ අර විෂම ලෝභය තමයි. විෂම ලෝභය එන ධර්ම වශයෙන් මේක ලෝභය. අභිජ්ජා කියන වචනේ මෙතන යොදලා තියෙනවා. ඒ ලෝභය ඒක අභිජ්ජාවක් වුවත් එහෙම නැත්නම් හුදු ලෝභයක් වුවත් එයි තිබෙනවා සත්‍යයක් කුමකට මේ භවයන් ගැළපීමට සත්‍යයක් තියෙනවා මේ භවය හා ඊළඟ භවය කියන මේ දෙක සම්බන්ධ කිරීමේ සත්‍යයක් ඒ ලෝභයට තියෙනවා තවත් විදිහකින් කියනවා නම් ඒ ලෝභය නිසා නැවත භවයක් ලබා දෙවන ලබනවා ද්වේෂය නිසා තේරෙයි ව්‍යාපාදෝ කායගම්ක ව්‍යාපාදයක් කායග්‍රන්ථය ඒ මොකද එහෙම කියන්නේ ව්‍යාපාරයේ කියන්නේ ධර්ම වශයෙන් ද්වේෂය ව්‍යාපාද කියන වචනේ යෙදන්නේ ඒතර මනක්කර්ම තුනෙන් එකක් අකුසල මනක්කර්ම තුනෙන් එකක් තමයි ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ එතන ව්‍යාපාදේ කියන්නේ අනුන් නැසේවා ජන සේවා කියන ඒකත් මේ වරස්තු කිවිල්ල කියා සිංහල කරලා තිබෙන්නේ නැසේවා ජන සේවා කියා ඇති වෙන ඒ සිටි නැති කිවිල්ල ව්‍යාපාද ඒක ද්වේෂයමයි ද්වේෂයෙන් තිබෙන බොහොම නරක පැත්ත යමක එක්ක තරහ වෙනවයි යමක් නිසා තරහව ඇති වෙනවයි කියන එක නරකයි ඒත් අරතරම් නරක නෑ කවුරු හරි මේ ඒ තැනත්තාගේ ජීවිතය නැති වේවා කියලා හිතනවා නම් ඒක ඒ තැනත්තාට ඒ ජීවිතයේ පවත්නා කාලය තුලදී ඒ තැනත්තාට යම්තා සැප සම්පත් ලැබත හැකිද ඒ සියල්ලම ඔහුට නැතුව යන්නටම මේ තැනත්තාගේ ප්‍රාර්ථන දැන් ඒකනේ කාගේවත් දිවි තොරතිරීමේ කියන එක ඒ තරම්ම බරපතල වන්නේ ඒ තැනත්තාට ලබන්නට තිබෙන හැම සම්පතකින්ම ඔහු පුරන් කරනවා ජීවිතේ නැසාලීම ඒක මහා අපරාධයක් ඒ කාටවත් අයිති නැති දෙයක් තමන්ට දෙන්නට බැරි ජීවිතයක් තමන් කෙනෙකුගේ නැති කර ඒක ලොකු වරදක්. ඉතින් ඒක හිතුවත් කෙනෙක් මෙහෙම මොහු ජන සේවා කියන බොමුණා. අනේ නිසා ව්‍යාපාදිකය එතන වදාරනවා. ඉතින් ඒ සිටිවිල්ල ධර්ම රසයෙන් ද්වේෂය. ඒක ව්‍යාපාදයක් වුවත්, ද්වේෂයක් වුවත්, එහි තිබෙන ශක්තියක් නැවත භවයක් ලබා දෙන්නට හේතුව මේ භවයෙන් ඒ භවය ගැට ගැසීම මේ ව්‍යාපාදයෙන් සිදුවන්නේය කියන අර්ථවත්ව ඒ කාය ගන්ත කියලා නම් කරති. ඇයි එහෙම දක්වා? ඒ ව්‍යාපාදයේ කියන ද්වේෂය හේතු කොටගෙන කරන ලද අකුසල කර්ම සිදෙනවා. දරපතලම අකුසල කර්ම සිදු කරන්නේ ද්වේෂය නිසායි. භයානක මිලව දැන් පංචානන්තර්ය කර්මයේ කියන ද්වේෂය මිල. ද්වේෂ මූල ස්ථිතියෙන් එබඳු කර්මයක් කළාම ඒ කර්මයාගේ විපාකය වශයෙන් මොක් භවයක් ලබා දෙනවනේ? මොන භවයේද ලබා දෙන්නේ? දුර්ගති භවය. දුර්ගති භවය ලබා දෙනවා. එතකොට ඒ අභිජ්ජා කායගන්ත කියන එක ලෝභය, ව්‍යාපාද කායගන්ත ද්වේෂය, සීලබ්බත පරාමාස කායගන්ත දික්ඛිය. ශ්‍රීලම්බත පරාමාස කායගම් සපිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී තමන් වහන්සේ වෙතට පැමිණි ඒ සීල ව්‍රතයන් කෙරූ ඇතැම් තවුසන්ට වදාරලා තිබෙනවා. උන්වහන්සේ වෙතට පැමිණි කෙනෙක් අහනවා, තමා ගෝ ව්‍රතයයි රක්ෂා කරන්නේ, ගොනෙකු වගේ ජීවත් වන්නේ, ගෝ සීලය රකිනේ, ගොනෙකු වගේ ක්‍රියා කරන ඒ ගෝව්‍රතේ. ඔහු කියනවා, තමන් රක්නා වූ මේ ව්‍රතය මේ සීලය නිසා තමන් විමුක්තියක් ලබනවා. මේ බව ගෞතමයන්ගේ අදහස ඒ පිළිබඳව කුමක්ද? ඒ කියන්නේ ඔබ වහන්සේ ඒ ගැන කුමක් කියන්නේ? මේ ඇතැම් උත්තර වහන්සේ ඕ ගැන මගෙන් අහන්නට ඉපයි කියලා. පෙරත්ත කළාම උන්වහන්සේ වදාරලා තිබෙනවා, ඔය ඔබ රක්ෂා කරන ඔය ගෝසීලයේ නිසා සිදුවන්නේ ඔබට මරණින් පස්සේ ගවයන් අතර උපදින්න, ගොනෙක් වෙලා උපදින්න. එහෙම නැත්තම් නිරේ. තමන්ගේ සීලබ්බත පරාමාසය කියන මේ වැරදි දෘෂ්ටිය පිහිටා ඒ සීල ව්‍රතයේ රකින්නේ ගොනෙක් වෙන්නද නෙවේ. වැරදි දෘෂ්ටියක් ඔහු අරගත්තා. ඒ මොකද? ඔවුන් සලකන හැටියට සැප ලබන්නට නම්, ඒ කියන්නේ විමුක්තියක් ලබන්නට නම් තමන් අතීතයේ සිට කර තිබෙන සියලුම පව් දේවා අවසන් කරන්නට ඕනේ. අලුත් පව්, අලුත් කර්ම රැස් කිරීම නවත්තන්නට ඕනේ. එහෙම දෘෂ්ටියක් වුණත් තිබෙනවා. දැන් මේ අතීතයේ කර තිබෙන ඒ පාප කර්ම වලට විපාක විඳලා අවසන් වෙන්න ඕනේ. ඒක ඒවා අවසන් කරන්නට ඕනේ මේ ජීවිතේ. අලුත් පාප කර්ම, අලුත් කර්ම රැස් නොකර ඉන්නට ඕන. ඒ සඳහායි ඔවුන් මේක කරන්නේ. නමුත් ඒ කිරීමෙන්ම ඔවුන් අලුත් පාප කර්ම රැස් කරනවා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව, දිට්ඨිගත සංපයුක්ත සිත් ඇතිව කරන මේ ක්‍රියාවලින් ඔවුන් අලුත් කර්මයි රැස් කරනවා. අලුත් කර්ම. අර පරණ කර්මවලට දික් විඳිනවායි කියලා ඔවුන් මේ විඳින දුක පරණේව දිලා අවසන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔවුන්ගෙන් හොඳට ප්‍රශ්න කරලා ඔවුන්ට කරුණු පහදා දීලා තියෙනවා. අනේ සීල වෘත සමාදාන, සීල වෘත සමාදාන රකින්නවා මේ දෘෂ්ටියේ හිතීදා. ඉතින් ඒ හේතු කොටගෙන ඔවුන්ට සංසාරයෙන් මිදීමක් වේද? දැන් මේ බලාපොරොත්තුව නිවෙන්නේ නැහැ. නමුත් නිවෙන්නේ නැහැ. නැවතත් ඔවුන් සසරටමයි යන්නේ. ඒ කියන්නේ කතර සැරිපරණ. ඒ සතරක සත්‍යයන් අල්ලා ගැටගස්වන ධර්ම හැටියට ඒ ලෝභ දික්ඛි ලෝභ ද්වේෂ දික්ඛි කියන මේ තුන බුදුරජාණන් වහන්සේ කායගත වශයෙන් වදාරලා තිබෙනවා. ඉදං පච්චාභිනිවේෂ කායගතේ කියන්නේ සියලුම දෘෂ්ටි වලින් නම් කිසි එකක් අල්ලාගෙන ඒ තමන් ගත්තේ ඒ දෘෂ්ටියම තමයි ඇත්ත. අනිත්‍යල්ලම බොරුයි. මෝගයි කියන්නේ හිත් කියන තේ. මෝග කියන්නේ හිත්. ඉදමේව පච්චං මෝගමඤ්ඤං. මේමයි ඇත්ත අනිත්‍යේවා හිත් අනිත්‍යේවා බොරු. කියලා ඒ දැන් ඉතින් එබං වූ වැරදි දෘෂ්ටියක ඇත්තක්ම නම් ඒක දෘෂ්ටියක් වෙන්නේ නැහැ. ඇත්තක්ම නම් ඒ තරත්තම මේ අල්ලාගෙන සිටින්නේ ඇත්තක් ඇත්තක්ම ගන්නවා නම් ඇත්තසේ ඒක දෘෂ්ටියක් නෙවෙයි. එතකොට ඒක සම්මත දෘෂ්ටිය. නමුත් මේ වැරදි එකක් හරි කියලා අල්ලාගෙන ඉන්නේ ඒ දෘෂ්ටියෙන් වැරදි විත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ ඒ ධර්ම හතර. මෙතන උපාදානවලදී කාමෝපාදානයේ ඊදේ ලෝභය. එතකොට ඒ කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන මේ ධර්ම උපාදාන වශයෙන් හතරක් වූ ධර්ම වශයෙන් දෙකක් වූ ඒ ධර්මයන්ගෙන් ඉවන ගැඩිව ගැනීම, ගැඩිව අල්ලා ගැනීම කියන එක ආදාන කියන්නේ ගැනීම. උපාදාන කියන්නේ ගැඩිව ගැනීම. එතකොට ගැනීම කරන්නේ කුමකින්ද? අතින් නෙමෙයි. මේ උපාදාන කියන මේ ධර්මයන්ගෙන් කරන්නේ ගැඩිව ගැනීම. එතකොට ගැඩිව ගැනීම කියන්නේ අරමුණු වශයෙන් ගැනීම. මේ ධර්ම ලෝභ දික්ඛි. ඒ ලෝභ දික්ඛි දෙක සිත්වලයි ලැබෙන්නේ. මේ ලෝභයයි දික්ඛයයි චෛතසික දෙක. ඒ චෛතසික දෙක ලැබෙන්නේ ලෝභ මූල දික්ඛිගත සම්පයුක්ත සිත්ව. ලෝභය පමණක් නම් ලෝභ මූල සිත් අතෙහි. සිත් අතෙහි කාමෝපාදානිය. වෙනකුන්ට මේ ස්කන්ධ පංචකය කරන ඇල්ම ආශාව පවත්වන්නට පුළුවන් ditthiyantarawa pawathata hege ද භෞතික ditthiyenwa නම් අපි දැන් කෙනෙක් සෝවාන්. සෝවාන් වූ ඒ පුද්ගලයාට ditthiye නැහැ. ඒත් ලෝභය තිබෙනවා. ඒ ලෝභයෙන් සමාජයේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව අල්ලා ගැනීමක් තිබෙනවා. ඒක නැතිකලේ නැහැ තාම. කාමෝපාදානයේ කියන මේ ලෝභය පවතී. ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන ඒ තුනම නැහැ. ඒ තුනම නැති කරේ. ඒ ලෝභය තිබෙනවා. ලෝභය තිබෙනවා. ඒ ලෝභය උපාදාන වශයෙන් තිබෙනවා. ඒ නිසා තමන්ගේ කන්ද පංචකයට ආසකර ආසාව පවති. ආසාව නැති කලේ ද කාමෝපාදානයේ කියන ලෝභයත් ditthi උපාදාන කියලා ගන්නෙ කුමක්ද? ඒක ඊළඟට සලකන්නට ඕනේ මොකක්ද ditthi උපාදාන? සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියා දෙකක් වෙනම තිබෙන නිසා ditthi උපාදානයේ කියන්නේ කුමකටද කියලා සලකන්න. එතන ditthi උපාදාන කියා දක්වා තිබෙන්නේ බොහෝ තැනක දසවස්තුක විද්‍යාව. නත්ති දින්නම් නත්ති කිත්තං නත්ති උතං නත්ති සුකත දුක්ඛතානං කම්මානං කලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං කයං අභිඤ්ඤා පච්චිකත්වා පවේදින්ති. යම්ෙන් දැක්කෙන දස වස්තුක විද්‍යා දෘෂ්ටිය ditthi උපාදාන වශයෙන් වදාපත් දක්වල. එතකොට එය සම්මස්සගත සම්මාදිට්ඨියට ප්‍රතිවිරුද්ධ වූ මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා නේ. ඒක ප්‍රතිවිරුද්ධ විරුද්ධයි මිත්‍යා දෘෂ්ටිය. නක්ති දින්නම් නක්ති විත්තම් නක්ති විපාන් කියන දෙන දීන් පිළිබඳව දාන ආදාල දාන යාග වතේ පවත්වන ඒ වගේම ඒ යම් යම් ආයත පඳුරු වශයෙන් යවන ඒ දීන් කියන දාන ඒවා තමයි නක්ති දින්නම් නක්ති විත්තම් නක්ති විපාන් කියන මේ දක්වල දන් දීමෙන් ඵලයක් විපාකයක් නැහැ. මහා විශාල යාග වශයෙන් පවත්වන දන් දීමෙන්ද එහෙම ඵලයක් විපාකයක් නැහැ. ඒ දන් ලැබීමට සුදුසු ප්‍රතිග්‍රාහකයන්ට ඒවා යැදීමෙන් දෙනද සිටීමෙන් ඇතිවන විපාකයක් ඵලයක් විපාකයක් නැත්තේ. දානෙ තමයි ඒ සම්බන්ධ. අනිත් එක නක්ඛි අයම් ලෝක නක්ඛි සුඛත දුක්ඛතානං සම්මානං ඵලං විපාකෝ කියන හොඳ කර්ම සුඛත කියන්නේ පිටුක දුක්ඛත කියන්නේ නරක. ඒ කියන්නේ තින්පව් සුඛල් අකුස. කියන මේ වායේ ඵලයක් විපාකයක් නැත්තේ නත්යයන් ලෝකෝ මෙලවත් යා එකක් නැත. ඒ ජන දෙද වෙන ලෝකවල ඉඳ සිට වෙලා මේ ලෝකයට එනවයි කියා එකක් නැත්තේ. ඒ වගේම පරලොවේ කියා එකක් නැත්තේ. ඉදී සිට තවත් තැනක මෙරි උපදිනවයි කියන එහෙම එකක් නැත්තේ. මෙලෝකියාකක්ද පරලෝකියාකක්ද නැත්තේ. නැති මාතා කියන්නේ මවට උපකාර කිරීමෙන් හෝ එහෙම නැත්නම් අපකාර කිරීමෙන් හෝ ඇතිවන්නා වූ ඉෂ්ඨ විපාකයක් හෝ අනිෂ්ඨ විපාකයක් නැත්තේය. එසේම පියාට සැලකීමෙන් හෝ නොසැලකීමෙන් පියාට විරුද්ධව නැත්නම් පියාට අතවර කිරීමෙන් හෝ ඇතිවන්නා වූ ඉෂ්ඨ විපාක හෝ අනිෂ්ඨ විපාකයක් නැත්තේ. සැලකීමෙන් හෝ නැත්නම් සත්තා ඕපපාතිකා කියන්නේ ඒ සිටියට අනුතුරු ලැබෙන ප්‍රතිසන්ධියක් නැත්තේ කියන ඒක එකක්. තව තේරුමක් වෙනවා ඕපපාතිකේ කියන සත්‍යෝ නැත්තේ. අනිත් එකයි නැති ලෝකේ සමන බ්‍රාහ්මණා ආදි වශයෙන් දක්වන්නේ ඒ මේ ලෝකයේ තමන්ගේ විශිෂ්ට නුවණින් මේ ලෝකය පිළිබඳව දැනගෙන මේ ලෝකයක් අන්‍ය ලෝකයක් තමන්ගේ නුවණින් දැනගෙන ඒවා පිළිබඳ ලෝකයාට ප්‍රකාශ කරගෙන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත එවැදී මේ සියල්ල දැනගෙන වදාරන සම්යක් සම්බුදුවරු නැත්තේ දන්න ඒ දේ. ඒකයි මේ දික්ඛි උපාදාන කියන එකට ඇතුළත් කොට ගන්නවා. දික්ඛිපා. සීලබ්බත උපාදානය කියන්නේ අර කියන ලද සීලබ්බත අජ සීල ඒ අජබ්‍රත ගෝසීල ගෝවත් කුක්කුර සීල කුක්කුරවත් කියලා එහෙම දක්වන. ඒකට ඒ අජ සීලය සමාදන්ද නියුක්තෙන යන ඒක රැත්තා එළුවා ජීවත් වෙන ආකාරයෙන් ජීවත් වීමයි ඔහුගේ සීලය. ඒ සදා ඔහු පවත්වන ක්‍රියා තමයි ඒ වෘත්ත. එළියක වශයෙන් නම් ජීවත් වීම තමන් තෝරගත්තේ මොනවාටද? මේ කෙලෙස් නැති කිරීමට, විමුක්තිය ලබන්නට, කෙලපව් වල විපාක විඳලා අවසන් කරන්නට සහ අලුත් පව් රැස් නොකරන්නට තමන් තෝරාගත්ත මග තමා එළියට හැටියට කල් දෙන්න. ඒක තෝරලා. තවත් කෙනෙක් ගොනෙකු වශයෙන් ගොනෙකුගේ ක්‍රියාකලාප. තවත් කෙනෙක් කුක්කුර බල්ලෙකුගේ. තව ඔයක එනත් තව ආයෙ සිටිනවා. ඒ වෘත්ත සමාදානයේ ඔවුන් කලකම හැටියට පංච තාපයෙන් කැවීම කියන්නේ. පංච තාපය කියන්නේ පස් පැත්තකින් කරන ශරීරයේ කැවීමක්. ශරීරයේ මේ ශරීරයක ගින්නෙන් ශරීරය කවනවා. අහසින් කියන්නේ උඩින් ඉරු රැති. ඉරු රැතින් තවා ගන්න. අවතින් වතේම ගිනි නැලේ. වතේම ගිනි නැල ගතා. වතේම ගිනි නැල ගතාගෙන ඒ නැදට වෙලා මහා බවාලේ කෙලෙස් තවන. ඔහු තවන්නේ නම් ශරීරය. නමුත් හිතාගන්නේ ඒ හේතු කොටගෙන කෙලෙස් කැදෙනවා. කෙලෙස් තවන. සමහර කෙනෙක් ඒ කෙලෙස් හොදලා අරිනවා. පව් හොදලා අරිනවා. ඒ කොහොමද හොදලා අරින්නේ? ගංගා සුද්ධ ගංගාවක බහැලා. සුද්ධ ගංගා කියලා කලකල කියනවනේ. ඔය ගංගා නම් නදිය. ගංගා නම් නදිය. සමහර ඒ ගංගා දෙකේ වතුර එකතු වෙන තැනක් බොහෝ ගෙල දක්වාම වතුර යටට තිබෙන පරිදි වතුරේ ගහලා සිටිනවා. ඉදිරි පාන් දින් එහෙම අවස්ථාවලදී සමහරව අහල සිටිනවා. ඒ එක්ක මිනිකාරියක් දාහයක් ගෙදර වැඩ කරන ඉදිරි පාන්දර ඇස්තිය වතුර දෙන්න ගෙදර. එනකොට දකින්නට ලැබුණා මේ කෙනෙක් දැකලා හුවා. අපි මොකද කරන්නේ? මම නම් මේ දෙවිල දෙවිල මේ ආවේ මේ එන්න පැවැත්තකින් නම් නොවේ. හැබැයි මම වතුර නොදෙන්නේත් මට මගේ ස්වාමි දුවගේ එව නැත්තම් ඒ මගේ ස්වාමියාගේ ෘතිගත කම්. ඒ නිසායි මම මේ ආවේ මේ ඉදිරි තාණ්ඩව දෙවිල දෙවිලා සීතලෙන් වතුර දෙන්න. ඔබ මේ ඒ සීතල වතුරේම ගැහලා මොකද කරන්නේ? නැගෙනලි බව පෞසෝදා හරි. පෞසෝදා කියලා ඈ පිළිමයට පස්සෙල එහෙනම් ඔය ගගේ සිටින තව සතුන් ඉන්නවා. මාළු කැටිදී ඒ සතුන්ගේ කිසිදු පවක් ඉතිරි වෙලා නැතිය. ඒ ඔක්කොම හේවිල යන්න ඇතිනො. වන්නත් හේදෙන. ඊළඟට කියලා කියනවා ඔය පවු හේදී යන අතරම ඔබ කර තිබෙන පිළි හේවිල යන්නට බැරිද? ඒක ඇත්ත. දැන් බලන්න මේ දෘෂ්ටියේ වැරද්ද. ඒ දෘෂ්ටි ගැට එකනාට තෙරෙන්නේ මේ ක්‍රියාවෙන් පෞතේහි යනවායි කියන්නේ. පෞතේහි. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ඔය සෝදන්නේ කුමක්ද? අපි බලමු. ඒ සෝදන හේතුවීමට අපි එන්නේ ඔහුගේ හිතද? හිත හේතුල යන්නේ හිතේ තිබෙන මොනවත් හේතනවයි නෑනේ. මේ ශරීරයේ පිටපැත්තේ වතුර ගහගෙන යන එක මෙතරෙන්නේ. ඒකෙන් ඇඟ හේතනවයි කියන්නේ හැටි හොදම. ඇඟ හේතනවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එහෙම හේවීමකින් මේ කෙනෙක් පිරිසිදු වෙන්නේ නෑ. පිරිසිදු වෙන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිරිසිදු වෙනවා කියන්නේ ශරීරයේ අපිරිසිදු වීම නිසාමය. ශරීරේ නම් අපිරිසිදු එකක්මයි. මේ අපි පිටත් කරලා පිරිසිදු කළා. අභ්‍යන්තරය අපිරිසිදු එකක් අපිරිසිදු දේවලින් යුක්ත. දුර්ගන්ධය හමන දේවලින්මයි ශරීරයේ මේ හැදිලා තිබෙන්නේ. ඇතුළු තිබෙන්නේ ඔක්කොම දුගඳ හමන දේවල්. ඒ නිසා ඒ ශරීරයක් කෙනෙකුගේ පිරිසිදු කියලා වචනේ පරිසමාප්ත්‍යර්ථයෙන් කියන්නට බෑ. පිරිසිදු නැති නිසා තමයි කොතෙකුත් අපට පිරිසිදු කරන්නට වෙලා තියෙන්නේ. අපිරිසිදු නිසා සෝදන්නට මේ තෙල් ගල්වන්නට ඔයාගේ නොයෙක් වැඩ මේ පිළිබඳව කරන්නට වෙලා තියෙන්නේ. ශරීරය අපිරිසිදු ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහන්සිගේ ධර්මයට අනුව පින්නන්නේ කොමක්ද රූපේන සංකිලිත්තේන සංකිලිත්තං කි මානව රූපේ සුද්ධේ විසුද්ධංති අනක්ඛාතං මහේස්සං ඒ මහන්සේගේ ධර්මයට අනුව ලියාතිගෙන ගාථාවක් ඒ කියන්නේ රූපේන සංකිලිත්තේන රූපය කිලුතු වීම නිසා නැත්නම් කිලුතු වීමෙන් රූපේන සංකිලිත්තේන සංකිලිත්තං කි මානව මේ සත්වයෝ කිලුතු වෙනවා යක්ියා සංකිලිත්තං කි මානව රූපේ සුද්ධේ විසුද්ධංති රූපය පිරිසිදු වීම නිසා රූපය පිරිසිදු කර ගැනීම නිසා සත්‍යය පිරිසිදු වෙනවායි කියා බුදුරජාණන් වහන්සේ වදාළේ නැත. ඒකයි. ඒක ශරීරය අපිරිසිදු වීම නිසා සත්‍යය අපිරිසිදු වෙනවායි ශරීරය පිරිසිදු කර ගැනීම නිසා සත්‍යය පිරිසිදු වෙනවායි කියා බුදුරජාණන් වහන්සේ වදාරා නැත. ඊළඟට එන ගාථාවෙන් දක්වන්නේ චිත්තේන සංකිලිත්තේන සංකිලිත්තං කි මානව චිත්තේ සුද්ධේ විසුද්ධංති ඉති වුත්තං මහේති චිත්තේන සංකිලිත්තේන සංකිලිත්තං කි මානව චිත්ත කිලුතු වීම නිසා සත්වයෝ කිලුතු වෙනවාය සිත පිරිසිදු කර ගැනීම නිසා සත්වයෝ පිරිසිදු වෙනවායි යානම් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඒකයි සත්‍යය. ඒ නිසා උන්වහන්සේගේ අනුශාසනය වචන තුනකින් වදාරනවා නම් දක්වනවා නම් නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඒක දක්වනවා නම් කියන්නට තිබෙන්නේ සබ්බ පාපස්ස අතරනම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන සචිත්ත පරියෝදපන තම සිත හත්පසින්ම පිරිසිදු කිරීම ඒකම සිද්ධාන්තය. ඒක සිත පිරිසිදු කිරීමෙනුයි මේ විසුද්ධිය දැන් මෙන්න එන්නේ සත්‍යංගේ විසුද්ධිය පිණිස මේ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස පච්චිකිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානයක් වදාළ ඒ කුමක් කරන්නේ ඒ සතිපට්ඨානය වදාරලා තිබෙන්නේ ශරීරය පිරිසිදු කරගන්නට නෙවෙයි එයින් වදාරලා තිබෙන්නේ සිත පිරිසිදු කරගන්න මොකද සිත පිරිසිදු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සිත අපිරිසිදු වෙන ධර්මයන්ගෙන් පිරිසිදු කරන. ඒ කියන්නේ අපිරිසිදු වෙන ධර්ම සිත අපිරිසිදු වන යම් ධර්මයන්ගෙන් නම් ඒ ධර්මයන් දුරු කරන්නට නැති කරන්නට පළවා හරින්නේ. එහෙම කොටයි සිත පිරිසිදු කරන්නේ. ඒ කරන්නට තිබෙන සතර මාර්ග ඥානයන්ගෙන් සතර මාර්ගයන් දෙක කරන්නේ සිත පිරිසිදු. එයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ සිත පිරිසිදු කරගන්නා ක්‍රමය මහන්සි වදාළා. කෙනෙකුට පුළුවන් తాවකාලිකව මේ දැන් අප කරන වැඩක් බඳු වැඩකෙලිලා කුසල් සිත් උපදවා ගන්නා වූ ක්‍රියාවක යෙදී ඒ කුසල් සිත් උපදන කාලය තුලදී අකුසල් වලට ඇතිවන්නට ඉඩ නොදී සිත පිරිසිදු කරගන්න. තවත් කෙනෙක් කසිනාදී අරමුණක්ගෙන භාවනා කරලා එයින් ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් නොපිරිහි සිටින තාක්කල් නීවරණ ක්ලේශයන් දුරු කොට තැබීමෙන් සිත පිරිසිදු කරගෙන ඒ සිතේ සචිත්ත පරියෝදපනං නෙවෙයි ආත්පසින්ම පිරිසිදු බවක් ඒ සිතෙත් නැහැ. මක්නිසාද? ඒ සිත ඕනෑම වේලාවක අපිරිසිදු කම් තැන නගින තත්වයට වැටෙන්නට පුළුවන්. ඉගෙනේ ධ්‍යානලාභියා ධ්‍යානයෙන් පිරිදි ප්‍රපාතයට ඇද වැටේ. මේ වගේ කුසල ක්‍රියාවන් යෙදී සිටින තැනැත්තා ඒ කුසලයෙන් කුසල ක්‍රියාවෙන් වෙන්නුනාම අර එවේලේ නූපන් ලෝභාදී අකුසල ධර්ම උපදින අවස්ථාවන්ට පැමිණෙන. කවදාවත් සිත අපිරිසිදු නොවන පරිදි පිරිසිදු වන්නට නම් බුදුරජාණන් වහන්සේ වදාළා අර සුන්දරික භාරද්වාජ ඉවරේ නාණ්ඩෙයි කියලා. මොකෙන්ද නාණ්ඩෙයි කියේ? මේ ආර්ය ශ්‍රාමික මාර්ග නැවති ජලයෙන් නාණ්ඩෙයි කියේ. ආර්ය ශ්‍රාමික මාර්ගය නැවති ජලය. ඒ ජලයෙන් නෑමනම් පිරිසිදුවම කවදාවත් නැවත අපිරිසිදු නොවන පරිදි නාන්නට පුළුවන්. ඉතින් අන්න එහෙම වදා. එතකොට හිතේ අපිරිසිදු කම එහෙම පිටින්ම නැති කරන්නේ ඒ අපිරිසිදු කම් වලට සුදු දී පවත්නා අපිරිසිදු කම් ඇති විය හැකි. ඒ ගුණ ධර්මද ඒවට කියන්නේ අනුසය ධර්ම, අනුසය කෙලෙස්. ඒවා නැති කිරීම. ඒවා නැති කිරීම තමයි සතර මාර්ග ඥානයෙන් කරන්නේ මාර්ග කුසල් හතරින් කෙරේ. දැන් ඒවා නැති කිරීම කරන්නට ආරම්භ වෙන තැන තමයි සෝතාපට්ටි මග්ගිය. ඒ සෝවාන් මාර්ගයේ සිදු කරන්නේ කුමක්ද? මේ උපාදානයන් අතුරෙන් උපාදාන තුනක්ම නැති කරනවා. උපාදානයන්ගේ වශයෙන් සැලකෙන විට සෝවාන් මාර්ගයෙන් කරන්නේ කොයිතරම් විශාල වැඩක්ද කියලා බලන්න. මේ තේරෙනවද? සීලබ්බත දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්ථවාද උපාදාන. මොකද? ඒකවල දිට්ඨි උපාදානයක් අපි කියවා සීලබ්බත උපාදානයක්. අන්‍ය සීල ප්‍රත්‍ය. දැන් ඒ සීල ප්‍රත්‍ය මේ තුන අහලා තිබෙනවනේ. වැරියෙන්ම අහලා ඇත්තේ කෝරක් කප්පිය ගැන. ඒ කෝරක් කප්පිය ගැන අහන්නට ලැබෙන්නේ සුනක්ඛත්ත පිළිබඳ කතාවයි. සුනක්ඛත්තනේ සුනක්ඛත්ත කියන ලික්කවේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත මහණ වෙලා අවුරුදු ගණනක් බුදුරජාණන් වහන්සේට උපස්ථායකයේ කැටියට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේගෙන් දිව ඇස ලැබෙන ක්‍රමය අහලා දැනගෙන ඒ අනුව පිළිපැදලා දිවස ලැබුවා. එදින ඔහු දැක්කා තමන්ගේ දිවසින් ඒ දිව්‍යම් චක්‍ර විඥානය කියන ඒ දිවස උපදවාගෙන ඔහු බැලුවා දෙව්ලෝ. ඉතින් ඔහුට දෙවිවරු පෙනෙනවා. දෙවිවරු පෙනෙනවා බොහෝම ලක්ෂණ රූප සම්පත් වලින් යුක්ත ඒ දෙවිවරු දිව්‍යාංගතාවන් ඔහු දැක්කා. ඒක උන් නෝන්ගේ කතා බහ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒ දෙවිවරුන් දකින්න විට දෙවිවරුන් නිකම්ම ඉන්නවා නෝවේ. උන් නෝන් සමග කතා කරනවා කියන්නේ සමහර විටක මේ අපි මෙහි ඉන්න විට ඈත දෙදෙනෙක් ළඟට වෙලා කතා කර කර ඉන්නකොට අපිට පේනවා උන් කතා කරනවා. නමුත් අපට ඇහෙන්නේ නැහැ. පේනවා කියන්නේ ඔවුන්ගේ ශරීර අපිට පේනවානේ. ඔවුන් කරන ක්‍රියාව අප තේරුම් ගන්නවා මේ දෙදෙනා කතා කරනවා. නමුත් මොනවද කතා කරන්න කියන එක අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ සුණක් හත්තත් දෙවිවරුන්ව දකිනවා නමුත් ඔවුන්ගේ කතා බහ ඔහුට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට හිතුණා ඔවුන්ගේ කතා බහ අහන්නට තිබෙනවා නම් යාපුතර ජාතිවත් දෙකට ගිහිල්ලා ඒ දිව කන උපදවා ගන්න ක්‍රමයක් ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ඒ වදාළේ නැත්තේ ඔහුට ඒ ජීවිතයේදී දිව කන ලබන්නට බෑ. මොකද අතීතයේදී කෙනෙකුන්ව දිහිරි වෙන්නට කන්නඩිය පැලෙන්නට ගහලා ජීලවන්තයේ ඒ විදිහේ අපරාධයක් කරනවා. ඒ නිසා ඔහුට උපනිශ්‍රේය නැහැ. උපනිශ්‍රේය කියන්නේ හේතුවක් තියෙන තෝරන මේක ලබන්න. ඒ උපනිශ්‍රේය නැහැ. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ දිව කන ලබන හැටි. බුදුමහන්සේ ඒ ක්‍යාදී යුත්තේ ඒ ක්‍රමයට පිළිපැද මොහුට ලබන්නට පුළුවන්. මොහු කොයිතරම් ඒ පිළිවෙතෙහි යෙදුණත් මේ ජීවිතයේදී ඔහුට දිව කන ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා අනි ආචාර්යවරු වගේ නේද? මොකද වැඩක් නැති දෙයක යොදවන එක දනදනම වැඩක් නැති දෙයක යොදවයි. දැන් වෙන කවුවත් නම් මේකයි කනේ පිළිබඳින්නට නේද කියලා දෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා නම් මොහු කොයිතරම් මේ පිළිවෙද්දත් මේ සත්‍ය ඔහුට උපදවා ගන්නට බෑ කියලා. එනිකා වදාළේ. එතෙන්දී ඔහු නපුරු සිතක් ඇති කරගත්තා බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඔහු හිතුවා බුදුරජාණන් වහන්සේ මේ තමන් මේ දිව කනත් උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේට මේ තිබෙන දැනුම් මතින් කිත්ති වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කැමති නැහැ. නෑ ඒ නිසායි මට මේ ක්‍රමය නිදුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සමග අමනාපයක් ඇති කරගත්තා. විරුද්ධ වුණා. විරුද්ධ වෙලා මහසාර අත්හැරලා. ඉතින් ඒ අත්හැරින්නට කලින් ඔහු දවසක් බුදුරජාණන් වහන්සේ සමග වඩින. ඒ වඩින වෙලාවේ කුක්කුර වෘතේ ආරක්ෂා කරමින් සිටි හොරක් හප්පිය ඉදිරියේ තියෙනවා. කුක්කුර වෘතේ කියන්නේ බලු වෘතය. බල්ලෙකු වගේ ඔහු යන්න. ඒ කියන්නේ සතර ගාතයෙන් මේ යනවා. ඔහු ඉතින් බල්ලා වැසිකිලි කැසිකිලි කරන හැටි තිබෙනවා. ඒ විදිහට තමයි ඒ කටයුතු කරන්නේ. බල්ලෙකු වගේ. ඉතින් ඔහුව දැක්කා. දැක්ක ඇටිය මේ පොරක් කප්පියගේ මේ පිළිවෙල දැකලා ුණක් කත් හිතනවා මොහු නම් රහත් කෙනෙක් තමයි. බුදුරජාණන් වහන්සේ වේල ඇසුවා. ුණක් කත් ඔබට මේ විදිහේ පාපී චේතනාවක් ඇති වුණා නේද? මොහු රහතකින් කියලා. ඔහු රහතකුත් නෙවෙයි. ඔබ දන්නේ නැත්තේ රහත් මඟ කියන එක කුමක්ද කියලා. එදින්දි බුදුරජාණන් වහන්සේට ඔහු දුක්තරුවා. බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ගේ ඒ සීල වෘත ආදී ගැන ඒ මහුරුකමක් උන්වහන්සේට තිබෙනවා. ඊයා මේ කෝරක් කප්පිය මේන් දවස් 7කට පස්ස කාලා ඉරවා ගන්නට බැරිව ළඩ වෙලා මැරෙනවයි. මැරෙනවයි. ඔහුගේ ශරීර නැරිලා ඔහු උපදින මොන විද්‍යාවත්න්නේද කාලකන්දික. කාලකන්දික අසුර කායයි. අසුර අපාය. ඒ කියන්නේ කාලකන්දික කියන්නේ ප්‍රේත විකාරය. ප්‍රේත අපාය. ඒ කාල පණ්ඩිත අසුර යකු හැටියට උපදිනවයි. ඔහුගේ ශරීරය දීරත්තම්බරක කියන ඒ සොහොමක ඇදලා දානවා. ඉතින් මොහු බුදුරජාණන් වහන්සේ ගැන ඒ විදිහේ අමනාපයක් ඇති කර ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය ඉතිවන බවක් දන්නවා. ඒ නිසා මොකද කළේ? මොහු ගියා කෝරක් කට්ටියට. කෝරක් කට්ටියට හිටියා දායකය. දායකයෝ දන් දෙනවා දායකයෝ හිටියා. දැන් හැමෝටම දායකය ඇති වෙනවානේ නේ? තාපස පැවිද්දන්ටත් කොයිතරම් දායකයෝ සමහර දායකයෝ මේ හඳ දිහාත් බලාගෙන හිටියා. හඳ බලාගෙන ඉනවයි කියලා නායක තාපස හම්බුනේ. එහෙමත් හිටියද? ඒ වගේ හැම දිනකම ඕනෑම බොරුවක් ඇදබාලා ලං කිසිවක් ප්‍රකාශ කරන කෙනෙකු වෙතොත් ඒ තැනත්තාගේ පක්ෂෙනි යන්නට පිළිසක් ඇති වෙනවා. ඒක ලෝකයේ හැටි. මේ කෝරක් කට්ටියටත් ඒ වගේ හිටියා දායක දන් දෙන. මේ සුනත් කප්ප කෝරක් කට්ටිය දෙත ගිහිවා. යාළුව මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් මේ විදිහේ දෙයක් ඔබ පිළිබඳව කීවා. ඔබ මෙයින් හත් දවසක් ගිය තැන කාල වැඩි වෙලා ගිරවා ගන්නට බැරිව ඒ නිසා අසනීප වෙලා මැරෙනවයි කියලා කිව්වා. ඒක අපි කොහොම හරි දුරු කරන්න ඕනේ. ඒ නිසා මොනතරම් ඔබගේ සිත දෙනඹුණත් මේ තවත් හත නොකා ඉඳින්. ඉතින් ඔහු මේ අවරාධය පිළිපැද්දා දවස් 6ක්. හත්වෙනි දවසේ ඒ දායකයා ගෙනාවේ බොහෝම සුවඳ වහනය වන ආහාරයක් පිළියෙල කරගෙන මොහුට ගෙනාවා. ගෙනාවම මේ සුමත් කට්ටේගේ අවවාදය මොහුට අමතක වුණෙත් නැහැ. මොනා වුණත් කමක් නැtei අද නම් කනවයි කියලා කෑවා. ඒ කී පරිදි වස්ත්‍රගාම් වහන්සේ අදාළ පරිදි එදා ඔහු මැරුණා. මැරිලා කාල සංගීතයේ කියන ඒ අසුර අපාය ඒ ප්‍රීතිය ඒ බොහෝ කල් ආශ ඇති ප්‍රීත කොටස කාල සංගීතයේ ඒ අපාය විපන්න. ඉතින් දැන් මොහුට බුදුරජාණන් වහන්සේගේ කතාව දුරු කරන්නටයි ඕන. නරුණු බව ඇත්තෙන් ඒ බව කිව්වා. ඉතින් ඔහු හොඳ සීලයක් රැක කෙනෙක්. ඒ නිසා ඔහු ඒ බඳු අපායකට යන්නේ නැtei. එහෙනම් දී අහන්නයි කිව්වා. ඔහුගේ මූණට වතුර ටිකක් දීලා කනට කරලා අහන්නට කිව්වා. ඔබ කොහෙද උපන්නේ? එතකොට කියයි කියලා උපන්තන. ඉතින් මොහො කියපු විදිහට ගියා. ඊනි අර විදිහට කරලා කනට කරලා ඇහුවා. කොහෙද උපන්නේ? ඒ ශරීරය නැගිට්ටා. නැගිටලා කිව්වා කාල කන්දිට අසුරා පායි කියලා වැටුණා. ඊළඟට ඔහුගේ සිරුර දැන් මේ කතාව බුරු කරන්නට ඕන. වෙනත් සොහොන් පිදෙනවා ඒ කිත්තුව. ඒ පැත්තට ඇද්දා. කාටවත් බෑ හොඳක්. අන්තිමට අර සොහොන තමයි ඇදලා ගන්නේ. ඊරක් හම්බුනේ. එදින ඔහු ඒ කුක්කුර වෘතේ රක්ෂා කළේ ඔහු කාලකන්දිත අසුරාපායි උපදින්නට නැහැ. ඔහුගේ ඔහු ගත්ත දෘෂ්ටිය වැරද්ද. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මිච්ඡා දිට්ඨි භික්ඛවේ පරමානි වජ්ජාමි කියලා. ලෝකේ වැරදි තියෙනවා. සතුන් මැරීමත් වරදක් නේ? වරදක් නෙවෙයි වජ්ජය. සොරකම් කිරීමත් වරදක්. කාම මිත්‍යාචාරයත් වරදක්. බොරු කීමත් වරදක්. හේලාන්තිම හිස් වචන කතා පරුෂ වචන කීම. හිස් වචන කතා කිරීම. දැඩි ලෝභය. කියන මේ ඔක්කොම වැරදි. තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සියල්ලටම වඩා දැන් ආනන්තර්ය කර්මී කියන ඒවා මොනතරම් වැරදිද? ඒ සියල්ලටම වඩා ලොකුම වැරැද්ද හැටියට දක්වන්නේ ඉච්ඡා දික්ඛි. ඉච්ඡා දික්ඛි. අන්න මොහු මේ ගත්ත ඉච්ඡා දික්ඛිය හේතු කොටගෙන ඔහුට කාල කංජික අසුර අපායෙහි උපදින්නට සිදු වෙනවා. ඒ වගේ ඒ මිත්‍යා දික්ඛි ඒ සීලබත උපාදාන වශයෙන් ඇති වෙන්නේ අත්තවාද උපාදානම් කියන්නේ අත්ත කියන්නේ තමා කියන එක ආත්මය ආත්මවාද උපාදාන ආත්මයක් ඇත්තේ යතියා දැඩිව ගැනීම අත්තවාද උපාදාන ඒ අත්තවාද උපාදානය රූපං අත්තතෝ සමුප්පස්සති රූපවන්තං වාත්තානං අත්තරිවා රූපං රූපස්මින් වාත්තානං වේදනා අත්තතෝ සමුප්පස්සති ආදි වශයෙන් විවිධ ආකාරයක සක්කාය දිට්ඨියක් තියෙන්නේ. ඒක තමයි මේ අත්තවාද උපාදානය. ඒක දැඩිව ගන්න ආත්මයක් ඇත්තේ කියලා ගන්න දිට්ඨිය ආත්මයක් ඇත්තේ අත්තවාද උපාදාන. ඉතින් ඒක මේ කියන ලද උපාදාන හතරම ප්‍රත්‍යඥයන්ට තිබෙනවා. ප්‍රත්‍යඥය. දෙනවා. සෝවාන් පුද්ගලයාට ඉතිරි වන්නේ කාම උපාදාන. කාම උපාදානය සෝවාන් පුද්ගලයාගේ පටන් ආර්ය පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවානේ. සෝවාන් සකදාගාමී අනාගාමී රහතන් වහන්සේ තමයි මේ කාම උපාදානය නැති කරන්නේ. ඒ උපාදාන හතරක් තිබෙනවා. ඒ උපාදාන හතරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝභයයි දිට්ඨියයි කියන මේ ධර්ම. ධර්ම දෙක ඒ ධර්මයන්ගෙන් අරමුණු කරන ධර්මයන් ඒ වශයෙන් දිට්ඨි මේ උපාදාන හතරක් හැටියට වදාළා. ඉතින්නේ. එයින් කාම උපාදානය අරහත් මාර්ග වද්‍ය උපාදානය යන අතර සෝවාන් මාර්ගයෙන් මේ ඉතිරි උපාදාන තුන ඉති උපාදාන සීලබ්බත උපාදාන අත්තබාධ උපාදාන කියන මේ තුන නැති කරනවා කියන එක දැනගන්න. එයින් සලකාගත යුත්තේ මේ උපාදානයන්ගේ තිබෙන ධන බලකම නිසා ඇතිවන නරක අනිෂ්ට විපාක කෙබඳුද කියන එකක් දතේ. අනිත් පැත්තෙන් දැනගන්නට ඕන මේ උපාදානයන්ගේ නැවත ඇතිවීම සහ මුලින්ම නැති කරලම මේ සෝවාන් ආදී මාර්ගයන්ගේ තිබෙන අනුභවය කොයි තරම්ද කියන එකත් තේරුම් ගන්න. අද අපි ඉතිරි නවත්වමු අනිත් දවසේ.